بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් يا أيها الذين آمنوا لا تتخذوا عدوي وعدوكم أولياء تلقون إليهم بالمودة وقد كفروا بما جاءكم من الحق يخرجون الرسول وإياكم أن تؤمنوا بالله ربكم إن كنتم خرجتم جهادا في سبيلي وابتغاء مرضاتي تسرون إليهم بالمودة وأنا أعلم بما أخفيتم وما أعلنتم ومن يفعله منكم فقد ضل سواء السبيل විශ්වාස කළවුනි මාගේද නුඹලාගේද සතුරන් වන ඔවුනට මාගේ මාර්ගයේ සටන් වැදීමටද මාගේ තෘප්තිය බලාපොරොත්තු වෙමින්ද නුඹලා පිට ඌ යෙහුනම් ආදරය පෙන්වා නුඹලාට ඊටා සමීප ඌවන් ලෙස නොගනිමු ඔව්හු නුඹලාට පැමිණි සත්‍යය ප්‍රතික්ෂේප කර නුඹලාගේ පරමාධිපතියවන අල්ලාහ්ව විශ්වාස කළ හේතුවෙන් දූතයාණන්ව හා නුඹලාව පිටුවහල් කළේය නුඹලා සංගවා තබාගත් දෑ ප්‍රසිද්ධව තබාගත් දෑද මා හොඳින් දන්නා තත්වේ පවා නුඹලා ඔවුන් සමග රහසිගතව ආදරය දක්වන්නේහුය නුඹලාගෙන් කවරෙකු මෙලෙස කරන්නේද ඔහු ඍජු මාර්ගයෙන් මන් මුලාවට පත්විය. يَسْقَفُوكُمْ يَكُونُوا لَكُمْ أَعْدَاءً وَيَبْسُطُوا إِلَيْكُمْ أَيْدِيَهُمْ وَأَلْسِنَتَهُمْ بِالسُّوءِ وَوَدُّوا لَوْ تَكْفُرُونَ لَن تَنفَعَكُمْ أَرْحَامُكُمْ وَلَا أَوْلَادُكُمْ يَوْمَ الْقِيَامَةِ يَفْصِلُ بَيْنَكُمْ وَاللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ ඔව් නුඹලා කෙරෙහි බලවත් වන්නේ නම් ඔව් නුඹලාගේ සතුරන්ව සිටි තමන්ගේ අත්වලින් හා දිවවලින් නුඹලා මත හානි පමුණුවති නුඹලා ප්‍රතික්ෂේපකයින් වනු ඇතැයි ඔහු කැමැත්තෝය නුඹලාගේ ඥාතීන් හා දරුවන් නුඹලාට කිසිවිටක පලක් ලබා නොදෙන්නේය විනිශ්චය දිනේ නුඹලා අතර අල්ලාහ් විනිශ්චය ලබා දෙයි අල්ලාහ් නුඹලා කරන දෑ හොඳින් බලා සිටින්නෙකු වන්නේය قَدْ كَانَتْ لَكُمْ أُسْوَةٌ حَسَنَةٌ فِي إِبْرَاهِيمَ وَالَّذِينَ مَعَهُ إِذْ قَالُوا لِقَوْمِهِمْ إِنَّا بُرَآءُ مِنْكُمْ وَمِمَّا تَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ كَفَرْنَا بِكُمْ وَبَدَا بَيْنَنَا وَبَيْنَكُمُ الْعَدَاوَةُ وَالْبَغْضَاءُ أَبَدًا حَتَّى تُؤْمِنُوا بِاللَّهِ وَحْدَهُ إلا قول إبراهيم لأبيه لأستغفرن لك وما أملك لك من الله من شيء ربنا عليك توكلنا وإليك أنبنا وإليك المصير ربنا لا تجعلنا فتنة للذين كفروا واغفر لنا ربنا إنك أنت العزيز الحكيم لقد كان لكم فيهم أسوة حسنة لمن كان يرجو الله واليوم الآخر ومن يتول فإن الله هو الغني الحميد إبراهيم ها ඔහු සමග වුවන් තම සමූහය බලා සැබවින්ම අපි නුඹලාගෙන්ද අල්ලාහ් හැර අප නම දින දෙයින්ද ඉවත් වූයෙමු නුඹලාව අපි ප්‍රතික්ෂේප කළෙමු. නුඹලා අල්ලාහ්ව පමණක් විශ්වාස කරනතුරු අපහා නුඹලා අතර විරෝධත්වයේද ක්‍රෝධයේද නිරන්තරයෙන්ම මතුවනවා ඇතැයි පැවසූ එම තත්වේ නුඹලාට ලස්සන ආදර්ශයන් ඇත. එනමුදු ඉබ්‍රාහීම් තම පියා දෙස බලා සැබවින්ම මම නුඹ වෙනුවෙන් පාප ක්ෂමාව අයදෙමි. අල්ලාහ් අබියස නුඹ වෙනුවෙන් මට කිසිවක් කළ නොහැක යනුවෙන් පැවසූ දෑහැර අපගේ පරමාධිපති ආනනි අපි ඔබ වෙතම සියල්ල බාර කළෙමු. ඔබ වෙතම යොමු වූයෙමු. ඔබ වෙතම අපි අවසානයේ නැවත පැමිණෙන්නෙමු. අපගේ පරමාධිපති ආනනි අපව ප්‍රතික්ෂේප කරන්නන්ට පරීක්ෂණයක් ලෙස පත් නොකරනු. අපගේ පරමාධිපති ආනනි අපට කමා කරනු. සැබවින්ම ඔබමය සියල්ල අභිබවා යන්නාහා ඥානවන්තයා වන්නේය. ඔවුන්ගෙන් නුඹලාට නිශ්චිත වශයෙන්ම ශ්‍රේෂ්ඨ ආදර්ශයන් ඇත. එය අල්ලාහ්වද අවසාන දිනය පිළිබඳවද යහපත් බලාපොරොත්තුවක් ඇතිකර ගන්නන්ට හිමිය. කවරෙකු ප්‍රතික්ෂේප කරන්නේද අල්ලාහ් සැබවින්ම අවශ්‍යතාවයකින් තොර වූවෙකු හා ප්‍රශංසා හිමියෙකු වන්නේය. عسى الله أن يجعل بينكم وبين الذين عاديتم منهم مودة والله قدير والله غفور رحيم لا ينهاكم الله عن الذين لم يقاتلوكم في الدين ولم يخرجوكم من دياركم أن تبروهم وتقسطوا إليهم إن الله يحب المقسطين إنما ينهاكم الله عن الذين قاتلوكم في الدين وأخرجوكم من دياركم وظاهروا على إخراجكم أن تولوهم ومن يتولهم فأولئك هم الظالمون. ඔවුන්ගෙන් නුඹලා සතුරන් වශයෙන් ගත් අයටත් නුඹලාටත් අතර අල්ලාහ් ආදරය ඇති කරවිය හැක. අල්ලාහ් බලවත්ය. අල්ලාහ් අතික්ෂමාශීලී හා කරුණාන්විතය. ආගමික කටයුතුවල නුඹලා සමග සටන් නොවදින, නුඹලාව නුඹලාගේ නිවෙස්වලින් පිටමං නොකරන, ඔවුන් සමග යහපත් අයුරින් කටයුතු කිරීමද සාධාරණව කටයුතු කිරීමද අල්ලාහ් නොවැළැක්විය. සැබවින්ම අල්ලාහ් සාධාරණව කටයුතු කරන්නන් ප්‍රිය කරන්නේය. ආගමික කටයුතුවල නුඹලා සමග සටන් වදින, නුඹලාව නුඹලාගේ නිවෙස්වලින් පිටුවහල් කරන, එසේ පිටුවහල් කිරීමට උපකාර කරන ඔවුන්ව ඉතා සමීපතයින් ලෙස ගැනීමය අල්ලාහ් වළක්වාලනුයේ. ඔවුන්ට කවරෙකු සමීපතයන් වශයෙන් ගන්නේද ඔවුන්මය අපරාධකරුවන් වන්නේ. යා අයියුහල් ලදීන ආමනූ ඉදා ජාඅකුමුල් මුඅ්මිනාතු මුහාජිරාතින් ෆම්තහිනූහුන් الله أعلم بإيمانهن فإن علمتموهن مؤمنات فلا ترجعوهن إلى الكفار لا هن حل لهم ولا هم يحلون لهن وآتوهم ما أنفقوا ولا جناح عليكم أن تنكحوهن إذا آتيتموهن أجورهن ولا تمسكوا بعصم الكوافر واسألوا ما أنفقتم وليسألوا ما أنفقوا ذلكم حكم الله يحكم بينكم والله عليم حكيم. විශ්වාස කළෝනි, තේව විශ්වාසී ස්ත්‍රීන් හිජරත් කර නුඹලා වෙත පැමිණියේ නම් ඔවුන්ව පරීක්ෂා කරව. අල්ලාහ් ඔවුන්ගේ විශ්වාසය පිළිබඳව සර්වඥානීය. ඔවුන් විශ්වාස කළවුන්මයයි නුඹලා දැනගත්තේ නම් ප්‍රතික්ෂේපකයින් වෙත ඔවුන්ව නැවත නොයවව්. එම ස්ත්‍රීහු ඔවුන්ට අනුමත වූ අය නොවෙති. ඔවුහුද එම ස්ත්‍රීන්ට අනුමත වූ අය නොවෙති. ඔවුන්ට ඔවුන් වියදම් කළ දෑ නුඹලා ලබා දිය යුතුය. ඔවුන්ට සතු මහරය ලබා දුන්නේ නම් නුඹලා ඔවුන්ව විවාහ කරගත හැකිය. දේව ප්‍රතික්ෂේපිත ස්ත්‍රීන්ව නුඹලා සහකාරියන් වශයෙන් තබා නොගනිව්. නුඹලා වියදම් කළ දෑ ඔවුන්ගෙන් ඉල්ලා සිටිව්. ඔවුන් වියදම් කළ දෑ ඔවුන් ඉල්ලා සිටිය යුතුය. මෙය නුඹලාට ලබා දෙන අල්ලාහගේ තීන්දුවයි. අල්ලාහ සියල්ල දන්නාය, ඥානාන්විතය. وَإِن فَاتَكُمْ شَيْءٌ مِنْ أَزْوَاجِكُمْ إِلَى الْكُفَّارِ فَعَاقَبْتُمْ فَآتُوا الَّذِينَ ذَهَبَتْ أَزْوَاجُهُمْ مِثْلَ مَا أَنْفَقُوا وَاتَّقُوا اللَّهَ الَّذِي أَنْتُمْ بِهِ مُؤْمِنُونَ يَا أَيُّهَا النَّبِيُّ إِذَا جَاءَكَ الْمُؤْمِنَاتُ يُبَايِعْنَكَ عَلَىٰ أَلَّا يُشْرِكْنَ بِاللَّهِ شَيْئًا ولا يسرقن ولا يزنين ولا يقتلن أولادهن ولا يأتين ببهتان يفترينه بين أيديهن وأرجلهن ولا يعصينك في معروف فبايعهن واستغفر لهن الله إن الله غفور رحيم يا أيها الذين آمنوا لا تتولوا قوما غضب الله عليهم قد يئسوا من الآخرة كما يئس الكفار من أصحاب القبور නුඹලාගේ ස්ත්‍රීන්ගෙන් කවරෙකු හෝ ප්‍රතික්ෂේප කරන්නන් වෙත ගොස් ඒ හේතුවෙන් නුඹලාට ඔවුන් ලබා දිය යුතු කිසිවක් මගහැරුණේ නම් එම තත්වේ නුඹලා ඔවුන්ට දඩුවම් එනම් සටම් කිරීමේ අවස්ථාවක් ඇතිවි. ගනීමත් බාණ්ඩ නුඹලාට ලැබුණේ නම් ප්‍රතික්ෂේපකයින් වෙත ගිය භාර්යාවන් වන ඔවුන්ට වියදම් කළ එම වටිනාකම එම ගනීමත් බාණ්ඩ වලින් ලබා දෙව්. නුඹලා විශ්වාස කර අල්ලාහට බියබැතිමත් වව්. නබිවරයාණනි, විශ්වාසවන්ත ස්ත්‍රීහු අල්ලාහට කිසිවක් ආදේශ කරන්නේ නැත, සොරකම් කරන්නේ නැත, දුරාචාරයේ යෙදෙන්නේ නැත, තම ගැහැණු දරුවන් මරා දමන්නේ නැත, තමන් අතර කතා ගොතා දොස් පවරන්නේ නැත, යහපත් කටයුතු වලදී නුඹට පිටුපාන්නේ නැත. යනුවෙන් නුඹට බයිඅත් එනම් ප්‍රතිඥා දීමට පැමිණියේ නම් ඔවුන්ගේ බයිඅතය එනම් ප්‍රතිඥාව නුඹලා පිළිගනිව්. ඔවුන් වෙනුවෙන් අල්ලාහගෙන් පාප ක්ෂමාව අයදිව්. සැබවින්ම අල්ලාහ තික්ෂමාශීලීය, කරුණාන්විතය. විශ්වාස කළවුනි, අල්ලාහගේ කෝපයට භාජනය වූවන් නුඹලාගේ දැඩි විශ්වාසවන්ත සමීපතයින් ලෙස නොගනිව්. ප්‍රතික්ෂේප කරන්නන් මිනිවලේ සිටින්නන් පිළිබඳව විශ්වාසය පහවී ගියාක් මෙන් ඔවුනට අවසන් දිනේ පිළිබඳව විශ්වාසය පහවී ගොස් ඇත.